ඇහුවම මේගොල්ලෝ කියනවලු ඔය ඇත්ත ඒක අපි එහෙම තමයි කියන්නේ. ඇතර බුදුරජාණන් වහන්සේ අහනවලු ඒගොල්ලන්ගෙන් ආහයනම් මට උත්තර දෙන්න මේ මිනිස්සු සත්තු මරන්නේ පෙර කර්මයක් නිසාද? ඇයි දැන් සත්තු මරනවා අල්ලගෙන අහන ඇයි මැරුවේ නැ කරන්න දෙන්නේ පෙර කර්මයක්. ඔන්න හොරෙක් කියන හොරකම් කරනවා. ඔන්න හොරකම් කිරීම ඔන්න හොර අල්ල ගන්නවා. අල්ලගෙන අහන ඇයි හොරකම් කළේ? පෙර කර්මයක්. ඔන්න කෙනෙක් වැරදි කාම සේවනයේ යෙදෙන ඔන්න අල්ල ගන්නවා. මොකද මේක උඹ කළේ? කරන්න දෙන්නේ පෙර කර්මයක්. ඉන්න බොරු කියනවා. බොරු කියම අහනවා. අහප ගමන් කියනවා මේ ගරන්න දෙන්නේ මේ කර්මානුරූප මගේ මේක කියවුනේ. කේලං කියනවා. කේලං කියවම උත්තර දෙන්න තියෙන අර මොකද්ද? මට කරන්න දෙයක් නැහැ. මම මේ කේලං කියන්නේ කර්මානුරූපව. පරුස වචන කියනවා. මට කරන්න දෙයක් නැහැ. මම මේ පරුස වචන කියන්නේ කර්මානුරූපව. හිස් වචන කීකේ ඉන්නවා. යාගින් එතකොට යාට කියන්න තියෙන මොකද්ද? මේක පෙර කර්මෙන් තමයි මම මේ කීකේ ඉන්නේ. අනුන්ගේ දෙයට ආසාව ඇති වෙනවා. පෙර කර්මයේ තමයි කියලා යාට කියන්න තියෙන්නේ. යාට තරහය ඇති වෙනවා. යාට පෙර කර්මය මිත්‍යා දෘෂ්ටියේ ඉන්නවා. කියන්න තියෙන්නේ මොකද්ද? පෙර කර්මය. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඒ මතය ඉන්නකන් පෙර කර්මෙන් සිද්ධ වෙන්නේ කියලා. ඒක හරි කියලා. ඒක නිවැරදි කියන මතේ යා ඉන්නකන් එයාට ඒ අකුසල ධර්මයන්ගේ මිදෙන්න උත්සාහයක් ඇතිවන්නේ නැහැ. කැමැත්තක් ඇතිවන්නේ නැහැ. මේක කරන්න ඕනි මේක නොකර ඉන්න ඕනි කියන කාරණේ ඇතිවන්නේ නැහැ. ඒ නිසා යාට ඉන්න තියෙන්නේ සිහිය පිහිටෝල නෙවෙයි සිහියෙන් තොරව. ඒ නිසා සත්‍ය වශයෙන්ම යාට සිහිය පිහිටුලා ඉන්න බැරි නිසා එයාට ඉන්න තියෙන්නේ සතිපට්ඨාන ආරක්ෂාවක් නැතිව. කියනවා ඒ ආකාරයේ කතා බස් කර කර යන ආගම් වල නම් අවබෝධයකින් යුතු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ බිහි වෙන්නේ නැහැ. මං මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මං ඒ විදිහට ඒ ආයත කරුණ කියනකට ඒක තමයි කියනවා කරුණු සහිත වූ නිග්‍රහය. කරුණු සහිතව කියනවා කියන බුදුරජාණන් වහන්සේ තවුන්නාසල මෙහෙම කියනවා වීරියවන්ත ඥානවන්ත සිහිය උපද්දවපු කිසි කෙනෙක් ඔය ආගමේ බිහි වෙන්නේ නැහැ කියලා චෝදනා කරන්න පුළුවන් චෝදනා කරනවා කියන උන්වහන්සේ. ඊළඟට දෙවෙනි එක මොකද? දෙවෙනි එක සියල්ල දේව කැමැත්තට. සැපක් ලැබෙනවා නම් ඒකත් දේව කැමැත්තට. දුකක් ලැබෙනවා නම් ඒකත් දේව කැමැත්තට. උපේක්ෂාවක් ලැබෙනවා නම් ඒකත්. මට මතකයි මේ අවුරුදු කීපයකට කලින් ඊශ්‍රායෙල් අගමැතිවරයෙක්ව වෙඩි තියලා මැරුවා. මැරුවට පස්සේ මරපු එක්කෙනා වල්ල ගත්තා. ඇයි ඔබ මේක කළේ? කරන්න දෙයක් නැහැ කිව්වා. දේව කැමැත්ත. පිළිගත්තද? කවුරුවත්. ඒකට එතකොට දෙවියන් අදහන අය ඒගොල්ලෝ. නමුත් ඒගොල්ලෝ ඒක පිළිගත්තේ නැහැ. එතකොට පැහැදිලිව පේනවා තමන් අදහන ආගමම තමන්ට ප්‍රායෝගිකව ගලපගන්න බෑ. ඉතින් අහනවා උන්වහන්සේ ඒගොල්ලෝ ගාවට යනවලු. දේව කැමැත්තට සියල්ල සිද්ධ වෙනවා කියන අය ළඟට යනවා. ගින් අහනවලු මේ සත්‍යයෙන් ප්‍රාණඝාතය කරනවා. මේ ප්‍රාණඝාතය කරන දේව කැමැත්තටද? සත්‍යයෙන් සොරකම් කරනවා. සොරකම් කරන්නේ දේව කැමැත්තටද? සත්‍ය වැරදි කාම සේවනේ යෙදෙනවා. වැරදි කාම සේවනේ යෙදෙන්නේ දේව කැමැත්තටද? සත්‍ය බොරු කියනවා. බොරු කියන්නේ දේව කැමැත්තටද? කේලාම් කියන්නේ දේව කැමැත්තටද? පරිසෝචන කියන්නේ දේව කැමැත්තටද? හිස් වචන කියන්නේ දේව කැමැත්තටද? මනසියේ ලෝභය ඇති වෙනවා. ඒක ඇති කළා දෙන්නේ කවුද? දෙවියන් වහන්සේද? දේශය ඇති වෙනවා. ඒක දේව කැමැත්තෙන්ද වෙන්නේ? මිච්ඡා දිට්ඨිය තියෙනවා. ඒක දේව කැමැත්තෙන්ද වෙන්නේ කියලා මුන්නහන්සේ ගිහින් ඒ අයගේ අහනවා. නුවණින් විමසනකට මොකද වෙන්නේ? නුවණින් විමසලා ඒගොල්ලන්ට කියනවලු දැන් ඔබ ඔය මතේ ඉන්න තාක්කල් ඔය ආකුසල ධර්මයන්ගෙන් නිදහස් වෙන්න කවදාවත් වීරියක් ගන්නෙ නෑ. කවදාවත් කැමැත්තක් ඇතිවන්නෙත් නෑ. ඇයි? ඔක්කොම දෙවියන්ට බාර දීලා. එනිසා මොකද වෙන්නේ? මේක කළ යුතුයි මේක නොකළ යුතුයි කියන දේ සාකච්ඡා කරන්න බැරි ප්‍රායෝගික ගැටලුවකට ඒ ආගමික අය මූණ දෙනවා. මොකද හේතුව ඔක්කොම දේව කැමැත්තෙන් සිද්ධ වෙන නිසා මේක නොකළ යුතුයි කියලා ඒගොල්ලන්ට මුකුත් අස් කරන්න බෑ. මේක කළ යුතුයි කියලා ඒගොල්ලන්ට මුකුත් පනවන්න බෑ. මොකද හේතුව ඔක්කොම සිද්ධවන්නේ දේව කැමැත්තෙන් නිසා. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඒ ආයට සිහිය පිහිටුවා ගන්න ක්‍රමයක් නෑ. ඒ අකුසල ධර්මයන්ට එරෙහිව කුසල ධර්ම දියුණු කරගන්න වීරිය ඇති කරගන්න ක්‍රමයක් නෑ. ඒ නිසා කවදාවත් දේව කැමැත්ත ගත කතා කරන ආගම තුල සිල්ලතුන් බිහිවන්නේ නෑ. සමාධිය දියුණු කරපු අය බිහිවන්නේ නෑ. ප්‍රඥාව දියුණු කරපු අය බිහිවන්නේ නෑ. නිකලෙස් අය බිහි වෙන්නේ නෑ. අන්න එහෙම චෝදනා කරන එකට ඒක තමයි කියනවා ඒ ආගමට කරන කරුණු සහිත චෝදනාව. කරුණු සහිත චෝදනාව. ඉතින් උන්වහන්සේ එහෙම ඒ අයට ගිහින් චෝදනා කරනවා කියනවා. මොකද්ද තියෙන්නේ ඔයගොල්ලන්ගේ කියලා. ඊළඟ එක තමයි මොකද්ද? ඉබේ සිද්ධ වෙනවා. මේක නිකන් ස්වභාව ධර්මයේ තමයි ක්‍රියාවලියක් හැටියට මිනිස්සු දුක් විඳිනවා. ස්වභාව ධර්මයේ ක්‍රියාවලියක් හැටියට මිනිස්සු සැප විඳිනවා. සබා දහමේ ක්‍රියාවලියක් කරිට මිනිස්සු උපේක්ෂා වේදනා විඳිනවා. ඉතින් උන්වහන්සේ ගිහින් අහනවලු. එයාලා ගාවට ගිහිල්ලා අහනවා මේ කියන්නේ ඇත්තක්ද? ඇත්තේ කියනවා. ඉතින් කියනවලු මේ ප්‍රාණඝාත කරන අය ඇති වෙනවා. එතන මේගොල්ලන්ට කරන්න දෙයක් නැහැ. ඒක ඉබේ සිද්ධ වෙන එකක් නේ. සහරු බිහි වෙනවා. කරන්න දෙයක් නැහැ. ඇයි? ඊබේ සිද්ධ වෙනවා. වැරදි කාම සේවන යෙදෙන අය බිහි වෙනවා. සද්ද නැතු ඉන්නයි තියෙන්නේ. ඊබේ සිද්ධ වෙන්නේ. බොරු කියනවා. ඊබේ සිද්ධ වෙන. කරන්න දෙයක් නැහැ. කේලාම් කියනවා. බලන්න උන්වහන්සේගේ අදහස් කොච්චර ප්‍රායෝගිකයිද කියලා. කේලාම් කියනවා. ඊබේ සිද්ධ වෙන. කරන්න දෙයක් නැහැ. ඊළඟට පරුස වචන කියනවා. ඒ කී වුණා ඊබේ. ඊළඟට හිස් වචන ඉබේ. තේ මහල කියනවලු ඔබ ඔබ කියන්නේ ඕකනම් මේවා ඉබේ සිද්ධ වෙනවා කියලා. ඕකනම් ඔබ හරේ වශයෙන් ගන්නේ. කවදාවත් ඔබ තුල උත්සාහයක් ඇතිවන්නේ නැහැ කියලා. කවදාවත් ඔබ තුල වීරියක් ඇතිවන්නේ නැහැ. කැමැත්තක් ඇතිවන්නේත් නැහැ ඔබ මේ වරදෙන් නිදහස් වෙන්න. ඉතින් සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් මේක කළ යුතුයි මේක නොකළ යුතුයි කියන මතය ඔබට ගලප ගන්න බැරි වුණහම ওই මතේ තියෙන පිරිස අතරින් සිල්වතුන් බිහි වෙන්නේ නැහැ. සමාධිය දිනු කරපු අය බිහි වෙන්නේ නැහැ. ප්‍රඥාව දිනු කරන අය බිහි වෙන්නේ නැහැ. ධර්ම අවබෝධ ජීවිතය අවබෝධ කරපු මුනිවරු බිහි වෙන්නේ නැහැ. ඕක තමයි කියනවා කරුණු සහිතව කරන තුන්වෙනි චෝදනාව. මහණෙනි මේ ලෝකේ තියෙන සියලු දේ ආගම් ඔය තුනට අයිති කියනවා. ඔය ඔය කියන ආගමක මත. දැන් අපිට තේරෙනවා ඒක කොච්චර ඇත්තක්ද කියලා වර්තමානයේ තියෙන මේ ಜಾති ආගම් එක්ක ගලපලා බලනකොට. ඇයි ඒ කිසිම ආගමක සිල්වති බිහි වෙන්නේ නැහැ. සමාධිය දිනු කරන අය බිහි වෙන්නේ නැහැ. ප්‍රඥාව දිනු කරන අය බිහි වෙන්නේ නැහැ. එතකොට කියනවා ඒ නිසා නුවණින් විමසනකට නෝනැත්තෙක් බුද්ධිමත් කෙනෙක් නෝනින් විමසනකට විමසනකට ඒක තේරෙන්නේ කොහොමද? හිස්ම හිස් දෙයක්. ක්‍රියාවකට ගලපන්න බැරි දෙයක්. ක්‍රියාවක වගකීමක් නැති දෙයක් හැටියටයි ඒක පේන්න ගන්නෙ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කොයිතරම් බුද්ධිමත් කෙනෙක් බවට පත් වෙනවද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. එතකොට එයා බුද්ධිමත් බවට පත් වෙන්නේ උන්වහන්සේගේ ප්‍රඥාව තමන් ලබා ගන්න නිසා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව. දැන් බලන්න උන්වහන්සේ මේ ලස්සනට මේ ආගමික මත විස්තර කරපු හැටි. ලෝකෙ කවුරුවත් මේ වගේ නිදහස් මතවාදයක් කතා කරලා තියෙනවද ප්‍රායෝගිකව? කවුරුත් නැහැ. කවුරුත් නැහැ. නිදහස් මතවාදයක් ප්‍රායෝගිකව කතා කරලා තියෙන බුදුරජාණන් වහන්සේ විතරයි. උන්වහන්සේගේ ධර්මයේ තුල තමන්ට පක්ෂ නිසා වැරද්ද හරි අනුන්ට පක්ෂ අනුන්ගේ වැරද්ද කරුණුත් වැරදි කියලා වෙන් කරනවද? එහෙම එකක් නෑ. තමන්ගේ ශ්‍රාවකෙක් හරි ප්‍රාණඝාතයකට මනුෂ්‍ය ඝාතනයකට හවුල් වුණොත් මොකද වෙන්නේ? යාට පරාජිකා වෙනවා. භික්ෂුවක් පරාජිකා වෙනවා කියන්නේ මහානකම නැතු යනවා. මෞකසක අද උපන් කලලයක් ඝාතනය කරන්න චේතනාත්මක භික්ෂුවක් හවුල් වෙලා ඒ ක්‍රියාව හේතු කොටගෙන ඒ මෞකසේ උපන් කලලේ මිනිස් මෞකසේ නැති වුණොත් ඒ භික්ෂුවගේ මහානකම නැතු යනවා. එහෙනම් තමන්ගේ කොටහේ හිටියා කියලා බේරෙනවද? ආන්න දැක්කද සත්‍යයක් තුළ පිහිටපු ධර්මයක ලක්ෂණේ. අනිත්‍යව ගණන කොහොමද? තමන්ගේ පැත්තේ ඉන්න එක්කෙනා විරුද්ධවාදීක් මැරුවා මොකද වෙන්නේ? ඒක තමයි ඒක දෙවියන් ළඟට යන්න තියෙන තවස් දුසුකම. දැක්කද අසත්‍යී ස්වභාවය, මිත්‍යා දෘෂ්ටියේ ස්වභාවය? ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොහේවත් වංචනික පිළිවෙලකට ශ්‍රාවකෙක් ගන්නෑ. ඇයි? ඒක තමයි සත්‍යී ස්වභාවය. ඇන්කල් පැකට් එකක් දීලා ගන්නෙ නැහැ. බත්මුලක් දීලා හරවන්නේ නැහැ. දැන් අර නූරිපැත්තේ හරවලා තියෙන බෞද්ධ කියලා හියා කියාගත්තොත් තිසරින් නැති මලකඳන් වගේ තිබිලා හරෝගෙන මලකඳ හරවන ලේසියයි. මේ උඩි බැල්ලෙන් ඉන්නවනම් අනිත් පැත්තට දාන්න තියෙන්නේ. මේ වගේ මලකඳන් වගේ පිරිසක් ඉඳලා තිසරණේ නැති බත්මුල මුල දීගෙන ගිහිල්ලා හැරිලා ඉස්සෙල්ල එකපාර අඬ ගහලා නිකන් බත්මුල දීලා මාසයක් මේගොල්ලන්ට බත්මුල ගාන දීලා මාස ඉවරලා බලනකොට මේගොල්ලෝ කතෝලික. ඊට පස්සේ පාදලි කෙනෙකුට ගෙනල්ලා බාර දීලා දැන් මොකද කරලා තියෙන්නේ? දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් කොටසක් හොරෙන් අදහන්න පටන් අරගෙන අනේ අපි මේ ආගම වෙනස් කරලානේ. ඇයි සිහියෙන් ඉඳලද? නෑ මලකුණු. අන්න දැන් ওই සයිබබා දානයේත් ඒගොල්ලෝ මැරිච්ච උදවි. ඇයි සිහිය තියෙන කෙනෙකුට කරන්න බෑ ඒක? දැන් ওই සාජ් භක්තිය ගත්තොත් මලකුණු ගොඩක්. අන්න මලමිනි. ඇයි එක එක පැත්තට ඒගොල්ලෝ හැරෙනවා. එක එක පැත්තට හැරෙනවා. දැන් ඔන්න ජපානින් එකක් ඇවිල්ලා තියෙනවා. අර මන්තරය නම්මිහෝ රින්ගුකේ කියලා. ඒක කියාගෙන යනකොට ජපන් යන්න පුළුවන්ලු. අර මලකුණෝ දැන් ජපානේ පටවනවා. ඇයි මලකුණන්ට chance එකක් දෙනවා ජපන් යන්න. ඒ මලකුණ මොකද කරන්නේ? තිසරණේ නැහනේ. මලකුණ ලෑස්ති පටවල යවන්න. ආන්න දැක්කද? තිසරණේ නැතිවීමෙන් ඇයි තිසරණේ පල නැත්තන් යට ඇස්සරින් කොහොමද වෙන්නේ? මුකුත් නැහැ. තව එකක් පටන් ගන්න තියෙනවා මේ නමෝ තස්ස ගාතාව කන පිට හරෝලා මතුරන්ද. මොකද්ද නබ්බතු නතු කියලා හදාගෙන බලන්න මේ සිහි බුද්ධියක් ඇතුව කරන්න පුළුවන් දේවල්ද? ආන් එතකොට බලන්න ලංකාව අනිත් ආගමකට මේ රටේ මිනිස්සුන්ව හරවනවායි කියන එක ඇස් වහගෙන කරන්න පුළුවන් සුළු දෙයක්. සායිබවාගේ පැත්තරේ මිනිස්සු ගන්නවා කියන එක සුළු දෙයක්. ඇයි මලකුණු ටික ගන්න තියෙන්නේ? එහෙමෙන් ගහගෙන තල්ලු කරගෙන යන්නයි තියෙන්නේ. කඩ ගහලා කරන්න පුළුවන්. තිසරණේ පිටියන බෑ, පණ තියෙනවා. එයා නැගිටලා ඉන්නේ. එයාව කරන්න බෑ. දැන් තේරුම් ගන්න තිසරණේ පිටුපු අයව විතරයි වෙනස් කරන්න බැරි. එතකොට බුදුරජාණන් වහන්සේ ওই ලස්සනට මේ ආගමික මතය විස්තර කළා. පැහැදිලි කළා දීලා. දැන් මතක තියාගන්න අනාගතයේ මේ රටේ මේ මිත්‍යා දෘෂ්ටිය බලවත් වෙනවා. බලවත් වුණාට පස්සේ මේ මිත්‍යා දෘෂ්ටිය කරා මේ මිත්‍යා දෘෂ්ටිය විශාල පිළිගැනීමට ලක් වෙනවා. මේ ඔය කියාපු මත ටික. එතකොට මේ මත ඉදිරිපත් කරන අය මහා සම්මානිත වෙනවා පන්සල්වලට පිළිගැනීම ඊට පස්සේ. ඊට පස්සේ පාවඩ දාගෙන මුතු කොඩිය අතින් මේ මත කියන එක එක්කන් යයි සංඝයා වහන්සේලාම. ඊට පස්සේ මේ බෞද්ධ ජනතාව ඒවට පාවල දෙනවා. ඒකට දැන් ලකුණු පහල වෙලා අවසානයි. මේක වෙන්නේ අර මලමිනී වලට.

බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණනි තථාගතයන් වහන්සේ විසින් ධර්මයේ දේශනා කළා තියෙනවා ධාතු හයක් කාටවත් බැහැර කරන්න බෑ කියනවා ධාතු හය තමයි පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු දැන් කීයේද ආකාශ ධාතු විඥාන ධාතු ධාතු හය ජීවිතේ දිහා බලන්න කියන ඔය කොටස් හයෙන් ඔන්න බුද්ධිමත් කෙනෙකුට ඔන්න හොඳ එකක් ඔන්න ලැබුණා මොකද්ද මේ ජීවිතේ දිහා බලන්න කියන ධාතු හයක් දිහා බලනවා වගේ විමසලා බලන්න බලන්න මේ මතයට නිග්‍රහ කරන්න බෑ කියනවා එහෙනම් මොකද සිද්ධ වෙන්නේ නිග්‍රහ කරන්න බැරි නම් බහැර කරන්න බැරි නම් කෙලසන්න බැරි නම් මොකද්ද වෙන්නේ අවබෝධ වෙනවා මොකද්ද සිද්ධ වෙන්නේ අවබෝධ වෙනවා බුද්ධිමත් කෙනාට අවබෝධ වෙනවා ධාතු හයක් කියලා. දැන් අපි ධාතු හය තේරුම් ගනිමු. දැන් අපි තේරුම් ගත්ත පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරනේ. පඨවි ධාතු කිව්වේ මේ තමන්ගේ ශරීරයේ විමසලා බලන්න කියන පඨවි ධාතු පස් විලාන ස්වභාවයට අයිතිදී. එතකොට පේනවා. එකයි. විමසල බලන්න කියනවා ඒක එතකොට අපිට බහැර කරන්න පුළුවන්ද බෑ ඊළඟට දෙක ආපෝ ධාතු වගිරින දේවල් තියනවා කියලා උන්වහන්සේ පෙන්නනවා වගිරින දේවල් ටික එතකොට අපිට ඒක පිළිගන්න සිද්ධ වෙනවා අපිට ඒක අවබෝධ කරන්න පුළුවන්කම ලැබෙනවා ඊළඟට උණුසුම් දේවල් අපිට ඒක අවබෝධ කරගන්න පුළුවන් ඊළඟට හමාගෙන යන දේවල් අපිට අවබෝධ කරගන්න පුළුවන් ඊළඟට ආකාශ ධාතු කියන්නේ යමක් පවතින තියෙන ඉඩ කඩ. එහෙම එකක් මෙහි තියෙනවා කියලා අවබෝධ කරගන්න කියලා. ඒ ආකාශ ධාතු කියන්නේ එතකොට තේරුම් ගන්න දැන් ඔන්න යමක් පවතින තියෙන ඉඩ කඩ. දැන් අපි ගත්තොත් අපේ ශරීරයේ තියෙනවා කන් සිදුර. අවකාශයක් තියෙනවා. අවකාශයේ නිත්‍ය ද අනිත්‍යද? ඇයි කණේ ඇඟිල්ල ගහන්න පඩගල සිදුර වැහෙනව? එහෙනම් අවකාශයේ අනිත්‍යයි. දැක්කද? බලන්න අනිත්‍යද නිත්‍යද කියලා හොයන්න දෙයක් නැහැ නේ? කියන එකටම තේරෙනවා ආකාශ ධාතුව අනිත්‍යයි. යමක් පවතින තැන ඉඩ කඩ. ඉඩ කඩත් එකයි ඒක පවත්වන්න පුළුවන්කම තියෙන්නේ. දැන් ඔබට දැන් ගත්තොත් ඔන්න මෙතන අවකාශයක් තියෙනවා. දැන් මෙතන එක්කෙනෙක් වාඩි වෙච්ච ගමන් ඒ අවකාශය ආවරණය වෙනවද නැද්ද? ආන් ඒ වගේ මේ ශරීරීත් එහෙමයි. අවකාශයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධාතු හය බැස ගැනීමෙන් උපතක් සිදුවන්නේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඥාන කියන ධාතු හය බැස ගැනීමෙන් මව කුසක උපතක් සිදු වෙනවා. එන මෞකසක තියෙනුනේ ඉඩක් අවකාශයක් දැක්කද අවකාශේ නැත්තම් උපතක් එන්නේ නැහැ ඒ පහක් තිබිලත් බෑ හයක් ඕන පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන දැන් තියෙන්නේ තේ හයමයි දැන් තියෙන්නේ තේ හයමයි විඥාන ධාතුව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඇහි විඥානේ කනේ විඥානේ නාසී විඥානේ දිවේ විඥානේ කය විඥානේ මනසී විඥානය විඥාන ධාතුව මේ ටික විමසලා බලන්න කියනවා ජීවිතේ හැටියට අල්ලගෙන ඉන්න දේ ධාතු හැටියට විඥානේ දැනීමේ ස්වභාවය ඇහැ තුල තියෙනවා කන තුල තියෙනවා ඇසීමේ ස්වභාවය එතකොට විඥානේ හටගන්න නාසී තුල තියෙනවා ගඳ සුවඳ දැනීමේ ස්වභාවය දිය තුල තියෙනවා රස දැන ගන්න ස්වභාවය. කයේ තියෙනවා පහස දැන ගන්න ස්වභාවය. මනසේ තියෙනවා අරමුණක් දැන ගන්න ස්වභාවය විඥානයේ. මෙන්න මේ ධාතු හය විමසගෙන යනකොට යාට ධාතු හයම විතරක් පේන්න ගන්නවා වෙනස් වෙන ලෝකේට අයිති දේ හැටියට. අන්‍යා ඊට පස්සේ ජීවිතය අවබෝධ කරපු කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා තථාගතයන් වහන්සේ දේශනා කරනවා දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා තිනා මෙන්න මෙහෙම යම් තැනක පඨවි ධාතුව තියනවාද ආපෝ ධාතුව තියනවාද තේජෝ ධාතුව තියනවාද වායෝ ධාතුව තියනවාද ආකාශ ධාතුව තියනවාද විඥාන ධාතුව තියනවාද එතන තිබෙන්නේ මොකද්ද දුක එතන තියෙන්නේ මොකද්ද දුක යම් තැනක ඔයහය නැද්ද දුක නැත ඔය නැති ඔයහය නැති වෙන්නේ කවදද පිරිනිවන් පෑමෙන් එතකන් නැති වෙන්නේ ඒ නැති වෙන්නේ නැති මේක ගම් ගාලා තියෙන නැති වෙන්නේ නම් ගම් ටික වේලෙන්න ඕනේ දැන් තින හොඳට තෙමලා ගම් වලින් ගම් කියන එක තෙත જાතියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන තණ්හාසිනේ හෝ තෙත දෙයි තමයි තණ්හාව ගම් ඇතර අපි හොඳට දැන් මේක තෙමලා තියෙන මොනවද මේ ධාතු 6 දැන් මේක වේලන්න නම් මොකද කරන්න ඕනේ ධාතු 6 හැටියටම දකින්න ඕනේ මම නැතුව අනේ දැන් එතකොට එහෙම බලාගෙන ගියොත් එයා තේරුම් ගන්නවා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය හරියටම හරි. උන්වහන්සේ කාන්තෙම සම්බුද්දයි කියලා අවබෝධ කරගන්නවා. එතකොට ඒක තමයි කියන උන්වහන්සේගේ ධර්මය. දැන් බලන්න අර දාගම් වලයි මේ කියතර කොච්චර වෙනසක් තියෙනවද? දැන් මේක කෙලින්ම බුද්ධියට කතා කරනවා. අරය බුද්ධියට කතා කරනවද? උන් අඬාගෙන එනවා කියනවා ඉල්ලපන්. තිංගොන් ඉල්ලනෝ දවස්පතා අපට දෙන්න. ඊට පස්සේ කෙනෙක් ලැබුණා. ස්තුති කරපන්. ඔච්චරයි. ඊට ලැබෙන්නේ නැහැ. කරන්න දෙයක් නැහැ කියනවා. මොකද? කැමැත්ත. හිතන්න දෙයක් තියනවද? නෑ, තියෙන හිතත් ලොක් වෙනවා. තියෙන ටිකත් ලොක් වෙලා යනවා. හිතන්න පුළුවන් කමක් නෑ. අන්න මිනිස්යාගේ බුද්ධියට කතා කරනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. මේ බුද්ධියට කතා කරන පණිවිඩේ අල්ලගන්නේ කවුද? බුද්ධිමත් කෙනා. බුද්ධියට කතා කරන පණිවිඩය අල්ලගන්නේ බුද්ධිමත් කෙනා. බුද්ධිමත් කෙනෙක් වෙන්නේ ඇස් අරගෙන ඉන්න එක්කෙනා. ඇස් අරගෙන ඉන්න පණ තියෙන්න ඕනේ. ආ, තිසරණින්ට ආපු එක්කෙනා. තිසරණින්ට ආපු එක්කෙනා තමයි බුද්ධිමත් වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඊළඟට ආ බලපං කිව්ව ආයෙත් එකක් දෙන්නම් කියලා ඕන්න තව එකක් දෙනවා. කිනු මහණෙනි මා තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මයේ තියෙනවා කියනවා මෙන්න මේක. මොකද්ද? ස්පර්ශ ආයතන 6. ඇස කියන්නේ ස්පර්ශ ආයතනයක්. ආයතනයක් කම්පැනි එකක්. ඇස. ඒක ලොකු සමාගමක්. චක්කු සමාගම. ඇස සමාගමක්. ඒකේ හදනවා. එතකොට කන නාසය දිව බහුජාතික සමාගම් වගේ එකක් හූරාගෙන කනවා මේ ඇස කන නාසය දිව කය මනස විසින් සත්වයාව. එතකොට ඇස කන නාසය දිව කය මන ආයතන හයක් තියෙන ඔන්න බලාපං කියනවා. එතකොට දැන් යා මොකද කරන්න ඕනේ? ආයතන හය දිහා බලන්න ඕනේ. මොනවද මේ ස්පර්ශ ආයතන හය? ස්පර්ශ කළා මේ සම්බන්ධේ හදලා දීලා තියෙන ආයතන හයක් වෙන් වෙච්ච ආයතන හයක් නෙවෙයි. සම්බන්ධේ හදපු මොන සම්බන්ධයක්ද? ඇහැයි රූපයයි විඥානයයි සම්බන්ධ වෙච්ච ආයතනේ ස්පර්ශ ආයතනේ. ඇහැ කනයි ශබ්දයයි විඥානයයි සම්බන්ධ වෙච්ච ආයතනය. නාසයයි ගඳ සුවඳයි විඥානයයි සම්බන්ධ වෙච්ච ආයතනයක්. දිවයි රසයයි විඥානයයි සම්බන්ධ වෙච්ච ආයතනයක්. මනසයි අරමුණුයි කයයි පහසයි විඥානයයි සම්බන්ධ වෙච්ච ආයතනයක්. මනසයි අරමුණුයි විඥානයයි සම්බන්ධ වෙච්ච ආයතනයක්. දැන් ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා දැන් ඉතින් බුද්ධිමත් කෙනෙකුට ඔන්න විමසන්න කියනවා. එතකොට උන්වහන්සේ පෙන්වා දෙන මොකක්වත් විදිමේ ස්පර්ශ ආයතන 6. ගැලවෙන්න බෑ. හැම ගහපු ගව දෙන වගේ. අයියේ මේ ස්පර්ශ ආයතන 6 නිසා අපට රූප වේන එක වළක්වන්න බෑ. කනට ශබ්ද ඇහෙන එක වළක්වන්න බෑ. නාසයට ගඳ සුවඳ දැනෙන එක වළක්වන්න බෑ. දිවට රස දැනෙන එක වළක්වන්න බෑ. කයට පහස දැනෙන එක වළක්වන්න බෑ. මනසට අරමුණු වෙන එක. මේ නිසා මොකද වෙලා තියෙන්නේ? ගොඩ ගහ ගන්නවා. පුළුවන් තරම් ගොඩ ගහ ගන්නවා මේ ඇහින් දකින දේවල්. කනින් ඇහෙන දේවල් ගොඩ ගහ ගන්නවා. නාසීර දැනෙන දේවල් ගොඩ ගහ ගන්නවා. දිවුර දැනෙන රස ගොඩ ගහ ගන්නවා. කයට දැනෙන පහස ගොඩ ගහ ගන්නවා. දැන් මනසෙ ගොඩ ගහ ගන්නවා. ගොඩ ඇති වුණාද? නෑ. ඔන්න කියන ඔන්න ඇහෙන් දකින් දන්න පේන්නන වන්න අසවල් තැන දුවපන් ඉති. දුවනෝ රංචු ගහලා දුවනෝ ඒක බලන්න. ඊට පස්සේ කියන ඕන්න අන්න අතන අහන්න ලැබෙන ඕන්න සංගීතී. දුවනෝ ඕන්න එතන ඊළඟට. අහන්න දෙන කන්නට ඒක. ඕන්න අතන තියෙන කෙන බැදුම්. ඕන්න දුවන දෙන බැදුම් කවන්න. ඕන්න මේ වගේ දහාතේ දුවපු ගමන් ඉන්නේ. ඇහැට රූප දෙන්න දුවනවා. කනට ශබ්ද දෙන්න දුවනවා. නාසයට ගඳ සුවඳ දෙන්න දුවනවා. දිවට රස දෙන්න දුවනවා. කයට පහස දෙන්න දුවනවා. දැන් මේ ඉස්සෙල්ලා මේ රටේ දුවලා දුවලා බලන මදි. ඊට පස්සේ වෙන රටකට දුවනවා. ඒක දුවලා දුවලා බලුව මදිට ඊට පස්සේ ආරංචින මෙහෙම නෙමෙයි. ඔව් යන්න නිව්යෝක්. ඔන්න ඊට පස්සේ දුවලා දුවලා යනවා මදි. යන්න පැරිස්. ඔන්න ඒ ඉවර වෙන්නේ කොහේ දුවලා දුවලා ගිහලා මෙයා පෙන්වුවත් තව කොහේ අලුත් එකක් තව හැදුවොත් ඊට පස්සේ එතනට යන්න ඕනේ. ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ පහ ආයතන කම්පදීස් පහක් කොම්පෙන්ඩි හදලා දෙනවා. මොනවද හදලා දෙන්නේ? ගම් හදනවා. මොනවද හදන්නේ? මේ ආයතන නයි ගම් හදන්නේ. මොකද මේ ගම් එකකින් කරන්නේ? අර එනේන දේවල් අලෝවලෝ දෙනවා. ආ ගහ දාගනි දාගනි දාගනි කියලා එනේන දේවල් අලෝවලෝ දෙනවා මේ ආයතන හයි. ඇති වුණාද? ඇති වෙන්නේ නැයි. හදනවා හදනවා වෙන ආයතන නම් බංකොලොත් තියලා වහනවා. මේවා බංකොලොත් තියෙන කාලයක් කියනවා. බංකොලොත් තුනට ඒ ආයතනේ ආයත් හදන්න තමයි කල්පනාව. දැන් මොන මේ ඇහැණමිති ආයතනේ වැහිගෙන යන කාලයක් වෙනවා බංකොලොත් වෙලා. ඊට පස්සේ ආ කල්පනා කරන්නේ ඊළඟ ජීවිතය ආයතනේ හදාගන්න. කන්නමිති ආයතනේ වැහිගෙන යන කාලයක් වෙනවා. ඊළඟට කල්පනා කරන්නේ ඊළඟ ජීවිතයේ මේ කාය හදාගන්න. නාසයේ නැමති ආයතනේ වැහිගෙන යන කාලේ එනවා. ඒ හදාගන්න බෑ මේ ජීවිතේදී. ඊළඟ ජීවිතයට ආයි මේ කල්ලා ගන්න එනවා. නාසය නැමති කය නැමති ආයතනය පණ නැතුව ලෙඩ වෙලා මේක කරන්න බැරි මට්ටමට එනවා. ඕන්න දැන් බෑ. ඊළඟ ජීවිතේට ලෑස්ති වෙනවා. ඊළඟට මනස කවදද මේක අතාරින්නේ? ඕන්න තියෙනවා කලකිරීමක්. මේක විමසනකොට විමසන්න එපා කියලා එයයි ජයගන්නේ. මේ ආයතන හය මට එපා කියන මට්ටමට යමෙක් ආවනම් අන්‍යයන් විතරයි ජය ගන්න නැත්නම් හැමදෑම මේක හදනවා හදනවා හදනවා අවසන් වෙන්නේ නැහැ. ඉවර වෙන්නේ නැහැ. නවතින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන බුද්ධිමත් කෙනා විමසන්න පටන් ගන්නවා. විමසනකට විමසනකට තීරණවා මේක මහා හරයක් නැති වැඩක්. මේක හරයක් නැති වැඩක්. මේක මෙහෙම ගෙනියන්න බෑ. එයා මොකද කරන්නේ? බලන ආයතන හැදිලා තියෙන දේවල් වල තියෙන ඇත්ත ස්වභාවය. මේ ඔක්කොම අනිත්‍යයි. අන්‍යයන් දැන් බලන්නේ ආයතනෙ නිෂ්පාදනය කරන දේ නෙමෙයි, ආයතනයේ ස්වභාවය. මේ අනිත්‍යයි. මේ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා මම හිතට දානවා පණවිඩේ. මේක හදන්න එපා, එපා. මේක ඇත්ත ඕක නෙවෙයි කියලා. අන්න එයා ජය ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි

කෑ ගහනවා යන්න බෑ. මං කොහොමද යන්නේ මේ ළමයි දාලා? මං කොහොමද යන්නේ මේ ගෙවල් දොරවල් දාලා? මං කොහොමද යන්නේ මේ මහ පොළොව දාලා? මට යන්න බෑ. කාලය තිසි මම මේ පොළොවට පස් දෙදීන්න ඕඩරේ බාර අරන් ඉන්නේ. යන්න බෑ කියනවා. ආනේ යන්න ලෑසිද? නෑ. ඔයා කැමති දිගින් දිගටම මේ අහුවෙලා ඉන්න. අන්න දුක් විඳිනවා මරණේ ඉස්සරහ. මරණේ ඉස්සරහ දුක් විඳිනවා. දැන් මේ පින්වතුන් දකින්න රහතන් වහන්සේලා මරණේ දකින්න හැටි ඇති. අර රහතන් වහන්සේලාගේ පොතේ අදිමුත්ත හාමුදුරුවෝ හොරු කට්ටිය අල්ලගෙන යව මරන්න හදනවා. හදනකට උන්වහන්සේ hina වෙවි ඉන්නවා. හොරු කෙනා අදහගන්න බෑ. මේට කලින් කවදාවත් සිද්ධ වෙච්ච නැති එකක් දැන් මේ සිද්ධ වුණා. මොකද්ද? දැන් අපි මරන්න ලෑස්තිය. ඔබ hina වෙවි ඉන්නවා. මේට කලින් ඔහම නෙමෙයි මහා ධනවන්තයෝ සිටවරු උගත්තු මරන්න හදනකට ජීවිතේ ඉල්ලලා අඬනවා. ජීවිතේ ඉල්ලලා වැළපෙනවා. ඔබ hina වෙවි ඉන්නවා. හොරු එතකොට හොරු බුද්ධිමත්ද නැද්ද? බුද්ධිමත්. ඒ හොරු ටික අහනවා ඔබ කාගේ දෙයක් අහලාද මෙහෙම ඉන්නේ? කවුද ඔබේ ගුරුවරයා? කියන මාගේ ආචාර්යන් වහන්සේ මේ ලෝකේ හැම දෙයක්ම දන්නවා. මාගේ ආචාර්යන් වහන්සේ තමයි කියනවා මට මේක කියලා දුන්නේ. මට දැන් මරණය කියන්නේ සනීප වෙච්ච ලිඩක්. දැන් එහෙම අසනීපයක් මට නෑ කියනවා. මරණා කියන එක දැන් මට නෑ කියනවා. මම මේ ඔක්කොගෙම නිදහස් වෙලා කියනවා ඉන්නේ. දැන් මම මරණින් නිදහස් වුනේ දංගෙඩියෙන් නිදහස් වෙච්ච හොරෙක් වගේ කියනවා. දැන් ආයි දංගෙඩිය නෑ කියනවා. ඒ වගේ දැන් ඕන දෙයක් කරන්න කියනවා මේ ශරීරෙට. මම විස්තර කරගෙන යනකොට මේ හොරුන්ට අදහා ගන්න බෑ. හොරුන්ගේ ඇඟේ මයිල් කිලින් වෙනවා. ආයුධ වීසිකල්ල දාලා කියන අනේ අපිවත් එක්කගෙන යන්න. එතනට මරණයේ අභියස හිනහෙන ජීවිතය අපටත් දෙන්න. මරණයේ අභියස කම්පාණ වුණු ජීවිතය අපටත් දෙන්න. ඇයි මරණයේ දුක? රහතන් වහන්සේ දුකින් නිදහස් වෙලාද නැද්ද? නිදහස් වෙලා. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන අවබෝධ කරන්න දුක මරණය. ශෝක වැළපීම් දුක් දුන්නස් කායික මානසික දුක්. ඊළඟට එයා කැමති ඉපදෙන්නේ නැතුව ජරාවට පත් වෙන්නේ නැතුව රෝග පීඩාවට පත් වෙන්නේ නැතුව ඉන්නේ. මේ අදහස නිසා නෙමෙයිද මේ සුබනකත් එන්නේ? සුබ දිනෙන්නේ තියෙන්නේ කේන්දර අල්ලගෙන දුවන්නේ. ඔක්කොම වෙන්නේ මේ යම්පිච්ඡන් නුලබති තම්පි දුක්ඛං කියන එක තුල. තමන් කැමති දේ නොලැබීමේ දුක නිසායි දුවන්නේ. ඒක අවබෝධ කරගත්ත එක නයි කතාරිනවා. මේ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වන නෝණින් විමසනවා. උන්වහන්සේ පෙන්වනවා මේ සම්පූර්ණ දුක හකුලවා කිව්වොත් මොකද්ද? උපාදානස්කන්ධ පහ දුකයි. මේ කාලය තුල අතීත අනාගත වර්තමාන කාලය තුල තමා තුල තමාගෙන් බාහිර ගුරුසු සියුම් හීන ප්‍රණීත දුර ළඟ යම් රූපයක් ඇද්ද ඒක දුකටයි ආйти. යම් විඳීමක් ඇද්ද ඒක දුකටයි ආйти. යම් හඳුනා ගැනීමක් ඇද්ද ඒක දුකටයි ආйти. යම් චේතනාවක් ඇද්ද ඒක දුකටයි ආйти. යම් විඥානයක් ඇද්ද ඒක දුකටයි ආйти. එහෙනම් මේ සමස්ත ලෝකෙමයිත මොකේදද? දුකට. මේ සමස්ත ලෝකෙම ඇති දුකට. මේ ලෝක යම් සත්ත්ව කොට්ටාසයක් සිටිනම් ඒ සියලු දෙනාම ඉන්නේ මොකක් තුලද? දුක තුල. දුක තුල නිකන් නෙමෙයි ඉන්නේ. කොහොමද ඉන්නේ? දුක කියන එක සම්පූර්ණයෙන්ම යමක් අස්සේ දාලා තියෙන්නේ. මොකේ අස්සේ දාලා තියෙන්නේ? බෝතලයක් අස්සේ. මොකක්ද මේ බෝතලේ? ගම් බෝතලේ. ඒක අස්සේ තමයි දුක දාලා තියෙන්නේ. ඔන්න දුක බුදුරජාණන් වහන්සේ කියන මහණෙනි දුක හටගන්නේ කොහොමද බලන්න කියනවා. මේක දන්නේ නැහැ. අවිජ්ජා පත්‍ය සංඛාරා අවබෝධයක් මොකවත් නැහැ. හුස්ම ගන්නවා, හෙලනවා. අවිද්‍යාව පත්‍ය සංඛාර. අවබෝධයක් මුකුත් නැහැ. හිතෙන් හිතන වචන කතා කර කර ඉන්න මනසින් මවාගෙන. අවිද්‍යාව පත්‍ය සංඛාර. අවබෝධයක් මුකුත් නැහැ. විඳිනවා, හඳුනනවා. මේ නිසාම කිසි අවබෝධයක් නැති ලෝකෙක මේ ඔක්කොටම මුලා වෙලා මම මාගේ ආත්මය කියලා ඊට පස්සේ මොකද කරන්නේ? එහෙම ඉන්නකොට ඇහෙන් ඔන්න හටගන්න චක්කු විඥාන, කනෙන් හටගන්න සෝත විඥාන, නාසයේ ගාහන විඥාන, දිවේ ජීවා විඥාන, කයේ කාය විඥාන, මනසේ මනෝ හටගත්ත විතරයි ඊට පස්සේ ඇති වෙන මොකද්ද? ස්පර්ශයක්. ඇති වුණාම ස්පර්ශයෙන් හටගන්න වේදනා, සංඥා, චේතනා. ඇතර ස්පර්ශය තියෙනවා. මොනම් ආයය විඥානයේ ක්‍රියාකාරීත්වයට අනුබල දෙනවා ඒකේ මානසිකාර. ඒ ඔක්කොම වෙන්නේ පට වියාපෝතී ජීව වායු අල්ලගෙන නාම රූප. එතකොට ඔන්න හැදෙනවා ආයමත් කෝම්පෙනි 6. මොනවද? ඇස කන නාස වේදිය කය මන තුලින් අන්න දැන් ආය එකතු කරලා දෙනවා ස්පර්ශය. දැන් ඔන්න තියෙනවා. ඊළඟට මොකද වෙන්නේ? ස්පර්ශය නිසා විඳීම, ඔන්න විඳීම ඇති වෙච්ච එක ඔන්න හිත හැසිරෙන්න ගන්න 18 පොලි. විදේදනා පච්චය ඔන්න විඳීම තුල හැදෙනවා අරක. මොකද්ද? ගම් එක හැදෙනවා. වේදනා පච්චය තණ්හා අලෝල දින. උන්නාසි දේශනා කරන භවයක් තවත් භවයක් එක්ක අලවන්නේ මොකෙන්ද? තෘෂ්ණාවෙන්. තෘෂ්ණාවෙන් තමයි මේක අලවන්නේ. මූට්ටු කරලා දෙනවා, මහලා දෙනවා. ඒ ගම් එක ඇලුනට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ගැලවෙන්න බෑ. බැඳිලා. එකට එක හා වෙලා ගැලවෙන්න බෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔව්, වේදනාව නිසා ඇලීම නිසා බැඳීම, උපාදාන පත්‍ය භව. ඊට පස්සේ ආයිත් හරි ගස්සලා දෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. ආයිත් හරි ගස්සලා දෙනවා අසනමති ස්පර්ශ ආයතනේ, කරණමති ස්පර්ශ ආයතනේ, නාසයනමති ස්පර්ශ ආයතනේ, දිවනමති ස්පර්ශ ආයතනේ, කයනමති ස්පර්ශ ආයතනේ, මනසනමති ස්පර්ශ ආයතනේ. ආයත හරි ගස්සල දිනව හිතට දුවන්න තැන් 18ක් හරි ගස්සල දිනව. ඊට පස්සේ ආයෙත් මේක දක්කගෙන යනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔහොම කියනවා දුක හටගන්නේ. ඊළඟට උන්වහන්සේ පෙන්වා දෙනවා බුදුරජාණන් වහන්සේගේ පැහැදිලිව අපට පේන බුද්ධ දේශනාවල උන්වහන්සේ දුක ගැන හිතන්න පුළුවන් කෙනාට හොඳට තේරුම් ගන්න විස්තර කරලා තියෙනවා. තිනු යම් තැනක පඨවි ධාතුවේ, ආපෝ ධාතුවේ, තේජෝ ධාතුවේ, වායෝ ධාතුව කෙරෙහි, ආකාශ ධාතුවේ කෙරෙහි, විඥාන ධාතුවේ කෙරෙහි යම් තෘෂ්ණාවක් තිබේද එතන දුක උපදිනවා. යම් තැනක ස්පර්ශ තිබේද ඒ ස්පර්ශ ආයතන 6 කෙරෙහි යම් තෘෂ්ණාවක් තිබේද එතන දුක උපදිනවා. මනස හැසිරෙන යම් තැන් 18ක් තිබේද එතන යම් තෘෂ්ණාවක් තිබේද එතන දුක උපදිනවා. ඇයි මේ ගම් එක මෙහෙම හැදෙන්නේ? ඔව්, මේක අවබෝධයක් නෑ. මමක් හැර අතහැරීමක් කරන්න බෑ. පිළිගැනීමක් හැර අතහැරීමක් කරන්න බෑ. මොකද ඕනම දෙයක් කියමයි අපි යම් කිසි ජීවිතේ හොඳට බලන්න යම් අපි යමක් අතහැරලා තියෙන්නේ තව දෙයක් අල්ලගෙන. එහෙනම් අපි අතහරින්න ඕනේ එකක් අල්ලගෙන. මොකද්ද? නිදහස අල්ලගෙන දුක අතහරින්න ඕනේ. අපි හදන්නේ දුක අතහැරලා අපි ඒ දුක අතහැරලා තව දුකක් අල්ල ගන්නවා. ඒ දුක අතහැරලා තව දුකක් අල්ල ගන්නවා. එහෙම තමයි අපි අල්ලා ආවේ. ඒ කියන්නේ අපි ඇල්ලුවේ අනිත්‍ය දේවල්. අනිත්‍ය වූ සෑම දෙයක් තුළම පිහිටා තිබෙන ලක්ෂණය තමයි දුක්ඛ. දුක් වූ සෑම දෙයක් තුළම පිහිටා තියෙන ලක්ෂණය තමයි තමාගේ වශයෙන් පවත්වන්න බැරිකම, අනාත්මය. මේක මේ සෑම තැනම පඨවි ධාතුවේ තියෙනවා, ආපෝ ධාතුවේ තියෙනවා, තේජෝ ධාතුවේ තියෙනවා, වායු ධාතුවේ තියෙනවා, ආකාශ ධාතුවේ තියෙනවා, විඥාන ධාතුවේ තියෙනවා, ස්පර්ශ ආයතන 6ක් තියෙනවා, මනස හැසිරෙන තැන් 18ක් තියෙනවා. ওই ලක්ෂණ ඔක්කොම